ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි නීල කුලතුංග මහත්මයා ආදරණීය දරුවන් ඇතුළු මේ හැම දිනෙකම විහාරස්ථානයේ එක රාශි වෙලා ඊටම වැඩගත් පෘථිවියේදී ආශිර්වාදාත්මක පින්කමකට සහභාගී වෙන අවස්ථාව අද උපන් දිනයේ සමරන බද්‍රාණී කුලතුංග නෝනා මහත්මියට ආශිර්වාද කරන්නට දරුවන් ඇතුළු මේ හැම දිනෙකම බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් උපන් දිනය කියලා කියන්නේ අපට අපේ ජීවිතය ගැන ධර්මානුකූලව හිතන්නට හොඳම අවස්ථාවක්. විශේෂයෙන්ම මනුස්ස ලෝකයේ ඉපදිච්ච හැටියට අපි උපන් දිනය සමරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අප සිහිපත් කළ යුතුයි. මනුස්ස ලෝකයේහි මේ වගේ කාලයක ඉපදෙන්න ලැබෙන්නේ ඊටාම දුර්ලභ ආත්ම භාවයක් විදියට. මනුස්ස ආත්ම භාවයක් කියන්නේ සුගතියක්. ඒ සුගතිය අපි ලැබුවේ විතරක් නෙවෙයි, ඒ සුගතිය ලැබුව අවස්ථාවේදී අපේ ආමලකාන්තර ශ්‍රද්ධාවන්තය බවට පත් වුණා. ඉතින් බන්දරාණී මෑණියන්ට තමන්ගේ ආමකාන්තගේ ළඟ තිමිට ගතිගුණ සිහිපත් කරගන්න පුළුවන්. ඒ පින්වන්ත ශ්‍රද්ධාවන්ත ආමලකාන්තර ලැබෙන්නේ සසර ලොකු පිනකට. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ සහෝදර සහෝදරියන් ඒ අය බොහොම පින්වන්ත අය, උගත් අය, සමාජයේ ලොකු සේවයක් කරපු අය. ඉතින් ඒ වගේ සහෝදර සහෝදර පිරිසක් ලැබෙන්නේ ලොකු පිනකට. ඒ වගේම තමන්ට හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ, හොඳ වෘත්තියක් ලැබෙන්නේ, ඒ වගේම ජීවත් වෙන හොඳ පරිසරයක් ලැබෙන්නේ, ආදරණීය ස්වාමි පුරුෂයන් ලැබෙන්නේ, දරුවන් ලැබෙන්නේ, මේ හැමදේම ලැබෙන සසර කලාව ලොකු පින්කම කානිසංශයක් විදියට. මේ පින්කම් පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඇතැමිට අපි උපතින්ම ආබාධිත වෙන්න තිබුණා. මේ පින්කම් වල පොඩ්ඩක් හරි අඩුවක් වුණා නම් අපිට ලැබිච්ච දරුවෙක් උපතින්ම ආබාධිත වෙන්න තිබුණා, අංග විකල වෙන්න තිබුණා, මණ්ඩ බුද්ධක වෙන්න තිබුණා. හැබැයි මේ කිසිම අඩුපාඩුවක් නැතුව මේ හැම තැනීම කර්මයෙන් අපව බේරලා බේරලා මේ හැමදේම එක විදියට සම්පාදනය කළ දුන්නේ සසර කලාව මහත් වූ පින කනිසංශයක් විදියට. ඒ විතරකුත් නෙවෙයි, මේ සියලු පහසුකම් වටා පිටාව ලබන අවස්ථාවේදී ලෝකේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක් තියෙන ස්වාමීන් වහන්සේලා වැඩ සිටින ධර්මය අහන්න ලැබෙන විහාර විහාරස්ථාන ඇසුරුකම් ලැබෙන පරිසරයක ජීවන්ත ලැබෙන්නේ ඊටත් වඩා ලොකු පිනකට. ඉතින් මෙන්න මේ සියලුම පින්කම් වාසනාව ලැබපු අවස්ථාවේදී අපි අපේ ජීවිතය ගැන අප වඩා වඩාත්ම හිතන්නට ඕන, මේ වාසනාවන්ත බව ගැන කල්පනා කරන්නට ඕන. ඒක තමන්ගේ සතුට, මානසික සුවය, නිර්ආමිත සතුට දිනු වෙනට හේතුවක් වෙනවා. අන්න ඒ අය හැටියට අපි මේ සතුට වැඩි කරගන්නට ධර්මය තුළින් අපි උපදෙස් ලබා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණ ඉලක්ක කරලා තියෙන්නේ සතුට ලබන්න. දිනෙන් දින සතුට වැඩි කරන ක්‍රමයයි ධර්මය තුළින් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අන්නේ සතුට සම්පූර්ණ තීරණය වන්නේ අපේ හිත කොයිතරම් දුරට පිරිසිදුව තියෙනවාද කියන කාරණය මත. අපි යමකට දැඩි ආසා නම්, කෙනෙක් ගැන නිතර නිතර අමනාපයෙන් නම් ඉන්නේ, අපේ හිතේ තියෙන මේ සතුට නැති වෙනවා. අන්න ඒ නිසා පළවෙනි දේ තමයි අනිත් අය සමග තියෙන අමනාපයත්, ඒ වගේම දැඩි ආසාවක් කියන මෙන්න මේ අඩුපාඩු මන් දෙක අපි අඩු කරගන්නට ඕන. හිත නිතරම පිරිසිදුව තියාගන්නට ඕන. අන්නේ පිරිසිදුව තිබ්බ පමණට අපේ ජීවිතෙන් වා යහපත් දේවල් සිද්ධ වෙනවා දෛනිකව. අන්නේ සිදුවන දේවල් තමයි මංගල සූත්‍රයේ සඳහන් වන්නේ. දානංච, ධම්මචර්යාච, ඥාතකානංච සංඝෝ, කාලේන ධම්මසවණං, කාලේන ධම්මසාකච්ඡා, සුභාසිතාච වාචා, කතඤ්ඤුතං. මේ හැමදේම කියන්නේ මොනවද? අර හිත පිරිසිදුව තියෙන කෙනෙක්ගේ ජීවිතය තුළින් දිනකට සිදුවෙන කටයුතුයි මේ සඳහන් වන්නේ. මෙන්න මේක තමයි අපි ධර්ම මාර්ගේ ඉන්නවා කියන කාරණය ගැන අපට තියෙන ලොකුම සැනසීම. අන්නේ ධර්ම මාර්ගය තුළ වඩාත්ම ජීවිතය සාර්ථක වෙන්න බුදුරජාණන් වහන්සේ කාරණා කිහිපයක් අපට දේශනා කළා. ඒ තමයි සම්පatti පහක් දේශනා කළා. මොනවද? ශ්‍රද්ධාව, සීලය, සෘතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. The Supreme Buddha says the way how we purify our mind. That day by day we should develop our inner peace, happiness. Our happiness completely depends on purifying our mind. If we can purify our mind from negative thoughts such as greed and anger, this is the way how we develop our inner peace. If we keep our mind pure and calm, we can see some things happen in our life, such as we can see good deeds we do daily, what they are. The one of them is that Saddha Sampada, confidence in what the Buddha taught. Saddha is one of the qualities that we can practice for our inner peace. The second one is Sila Sampada, discipline in our speech and behavior. And also Sutta Sampada, understanding or knowledge what the Buddha taught, understanding the world. And also Buddha says, practicing generosity, Ochaga Sampada, and Panya Sampada, wisdom. These are the qualities that we can practice for our inner peace. One of them is, the first one is the confidence or Saddha. The second one is discipline in our speech and behavior, and understanding the Dhamma, practicing generosity and wisdom. These are the qualities that we can practice for our inner peace. Why do we need to develop our inner peace? Inner peace is the main thing that decides our happiness. Happiness is the main purpose of everyone who was born in this world. If we can practice these five qualities, day by day our inner peace gradually increases. Not only that, Buddha says, we have confidence that we never fall into hell because of these qualities. We have assurance, safety, that we never fall into hell, the lower realms. If we like to become a better life, in human life, or divine life, or Brahman life, we can attain these levels or realms as the result of practicing these qualities. Not only we receive a blissful life hereafter, but we can see the beauty of our life. We can see the happiness in our day-to-day life as the result of practicing this path. That is why Buddha always encourage us to practice these qualities for our inner peace and happiness. Pinnatuni, me adhyatmika gaman mage api ekathagen hita pirisidu innakota me saddhava, seelaya, srutvanta bhavaya, tyagavanta bhavaya saha prajñava kiyana මේ කරුණ අපි දිනු කරනකොට අපිට මේ ජීවිතයේ වශයෙන් නිරෝගී භාවය, දිගාසිර සම්පතිය ලබන්න පුළුවන්. ඉතින් මේ පින්තුන් මෙතෙක් කලක් දිගාසිරිය ලැබලා තියෙන්නේ දැනටමත් මේ පින්කම් කරන නිසා. ශ්‍රද්ධාවෙන් බුද්ධ ධම්ම සංඝ කින තෙරුවන් ඇසුරු කරනවා. පංචශීලය ආරක්ෂා කරනවා. නිතර දානය පුරුදු කරනවා. ධර්ම ශ්‍රවණය කරනවා. නුවණ දිනු වෙන විදිහට කටයුතු කරනවා. මෙන්න මේ qualities තමයි අපි සසරෙදිත් පුහුණු කළා තියෙන්නේ. ඒ qualities ම තමයි ඔබ මේ ජීවිතේත් පුහුණු කළේ. අන්න ඒ පුහුණු කරපු qualities වලට ඔබට ලැබිච්ච ත්‍යාග තමයි, gift තමයි මොනවද? මෙන්න මේ නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කල්යාණ මිත්‍රාශ්‍රය, සුදුසු වටා පිටාව මේ සියල්ලක්ම අපි ලැබුණේ මෙන්න මේ කලාවකින් කමලානි සංසවිදියේ. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සනට දේශනා කරනවා යම් කිසි කෙනෙක් මෙන්න මේ qualities හොඳට පුහුණු කරලා තියෙනවා නම් සාමාන්‍ය මට්ටමේ නෙවෙයි ගුවා ඉහළ මට්ටමේ දිනකට වැඩිපුර වාර ගණනක් මේ qualities එක තමයි ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයාට තමන් ඊළඟ ආත්ම භාවයේ ඉපදෙන ස්ථානය ගැන තීරණය කරන්න පුළුවන් කියලා මරණයෙන් පස්සේ තමන් ඉපදෙන මනුස්ස ලෝකයේද දිව්‍ය ලෝකයේ කොයි දිව්‍ය ලෝකයේද බ්‍රහ්ම ලෝකයේද කියලා තමන්ට තීරණය කරන්න පුළුවන් කියලා. මනුස්ස ලෝකෙට එනවා නම් කොයි රටේද ඉපදෙන්නේ? කොයි කුලේද ඉපදෙන්නේ? කොයි වගේ අම්මා තාත්තද කියන එකත් තමන්ට කල්පනා තීරණය කරන්න පුළුවන් කියලා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් අනේ අපි පින්කම් කරනවා අපි ඔච්චර හිතන්නේ නැහැ. අපි පින්කම් කරන විතරයි කියලා. නමුත් එහෙම නෙවෙයි පින්වත්නි බුදුදහමේ කියලා තියෙනවා මේ ප්‍රාර්ථනා ඇති කරගන්න කියලා. බෝසත් දහම් දියුණු කරන පුරුදු කරන බෝසත්වරුත් මේව ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා තමයි බෝසත්වරයෙක් ඉපදෙනකොට කාලය, දේශය, දීපය, කුලය, මව කියන මේ පස්මහ බැලුම් බලන්නේ. මෙය බලල සුදුසු කාලයේ සුදුසු රටක සුදුසු අමතාත්කගේ දරුවෙක් වෙන සුදුසු ජනපදයක තමයි ඉපදෙන්නේ. කුලයේ ඉඳන් තීරණය කරනවා. ඒ කාලයට සමාජ සම්මත විදියට කොයි කුලයකද කොයි කාස්ට් එකේද තමන් ඉපදෙන්නේ කියන එකත් තමන් පින්කම් කළා කලින් තීරණය කළ දෙයක්. මෙන්න මේ කොන්ෆිඩන්ස් එක අපිට තියෙනවා නම් අපේ ජීවත් වෙන කාලය සතුටින් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ප්‍රධාන දේ තමයි අපට මරණාසන්න මොහොතේ බයක් ඇති වෙන්නේ. ඇයි ඒ? අපි නිතරම මීට වඩා ඉහළ තැනකට යන්නට සූදානම් වෙලා ඉන්නේ. අන්නේ සූදානම් අද සමාජයේ බොහෝ දෙනාට නැහැ. ඇයි ඒකට හේතුව මේ පින්කම් ඉතාම ශක්තිමත් විදිහට බොහෝ දෙනෙක් කරගෙන නැහැ. ඒ නිසා අපි විශේෂයෙන් පින්තුනේ පින්කම් කරන හැටියට තමන්ගේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රද්ධාවන්ත භාවය, දානය, ප්‍රඥාව මේ පුළුවන්තරම් දුරට දිනු කරන්න ඕන. දිනු කරන විතරක් නෙවෙයි තමන් ඊළඟ ආත්ම භාවී ඉපදෙන තැන ගැන තමන් හිතලා තියනට ඕන. තමන්ට ඒ ගැන විශ්වාසයක් තියනට ඕන. ඔබ මනස ලෝකෙට එනවා නම් මේ වගේ කාලේ කොයි රටකද ඉපදෙන්න හොඳ? නැවත ඇමරිකාව ඉපදෙනවද? නැත්නම් චීන ඉපදෙනවද? ජපාන ඉපදෙනවද? ඒව හිටන් තමන් තීරණය කරන්න පුළුවන් මේ ගුණාංග වල ප්‍රතිඵල විදියට. සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. ඔබ ගිහිල්ලා පුළුවන් නම් ඉන්ටර්නෙට් එකේ බලන්න. මේ සූත්‍රය ලස්සනට විස්තර කරලා තියෙන මේ දේවල්. සංඛාර උප්පත්ති සූත්‍රය. පින්නතුනේ බුදුදහම තුළ අපට කොයිතරම් රැකවරණයක්, කොයිතරම් ආරක්ෂාවක් දීලා තියෙද? ඒක මරණයෙන් පස්සේ සුගතියක් විතරක් නෙවෙයි. මේ ජීවිතයේම ලස්සනට සමගියෙන්, සතුටෙන්, සැනසීමෙන් ඉන්න මාර්ගය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. ඉතින් උපත් දිනයක් වෙන අවස්ථාවේදී ඔබතුමීට තමන්ගේ ජීවිත කාලය පුරා කරපු හොඳ දේවල් මතක් කරන්න පුළුවන්. කුඩා කාලේ අම්මා තාත්තාත් එක්ක පින්කම් කරපු ආකාරය, දහම් පන්සල් ගියපු ආකාරය, බණ දහම් අහපු ආකාරය, සිල් සමාදන් වෙච්ච ආකාරය, නොඑක විදිහේ දාන ආදී පින් දහම් කරපු ආකාරය, මේ හැමදේම නිතර නිතරම හිතන්න. එතන විතරක් නෙවෙයි මේ ලෝකේ හැම සත්‍යයන් කෙරෙහිම සීල සත්‍ය සුවපත්ත්වවා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරන්න. දීපු දානමය පින්කම් නිතර නිතර සිහිපත් කළා. ඒ පින තමයි වැඩි දියුණු කරගන්න. ඉතින් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ මේ ගත වෙන්නේ ඇත්තේ මගේ ජීවිතය විතරක් නෙවෙයි. මේ ගත වෙන්නේ අපි තාම දුර්ලභව ලබපු මේ සම්බුද්ධෝත්පාද කාලයයි. මේ ගත වෙන හැම දිනක් පාසම අපට අහිමි වෙලා යන්නේ. අන්නේ දින අපට කොච්චර උත්සාහ කරත් නවත්තන්න බෑ. නමුත් අපි මේ ගත වෙන හැම දිනකදීම අපේ ජීවිතයටත් ලෝකයටත් යහපත සිදුවන උපරිම දෙයක් හැමදාම සිද්ධ කරන්න බලන්න. අන්නේ තමයි අපේ ජීවිතයේ සැබෑ ප්‍රතිඵලය බවට පත් වෙන. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඔබතුමියට ඉතාම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඔබතුමිය ඇතුළු පවුලේ අයගෙන ලොකු ප්‍රසාදයක් මේ ස්වාමීන් වහන්සේලා තුළ තියෙනවා. බොහොම ශ්‍රද්ධාවන්ත ජීවිත ගත කරන, ඒ වගේම අනිත් බොහෝ දෙනෙක් සමග සුහඳව මෛත්‍රියෙන් කටයුතු කරන පිරිසක් ඇටියට ඔබ හඳුනාගෙන තියෙනවා. එවැනි දායක පින්තුන්ට නිරතුරුව ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය හිමි වෙනවා. ඉතින් අන්නේ ආශිර්වාදය සමගම අද උපන්දිනය සමරන බද්දරාණී කුලතුංග නෝනා මහත්මියට බුදුදම්ම සංඝ කෙන තෙරුවනේ ආශිර්වාදයෙන් මේ විහාරස්ථානයේ ආරම්භ කළ කාලය පටන් සිද්ධ කරගත්තා වූ සියලු පින්කම් කුසල දහම් ප්‍රතිපදාවන් ඥානසංසේනොත් මේ ස්වාමීන් වහන්සේලාගේ සීලාදී ගුණධම්මල බලයනොත් ඔබතුමින් සිදු කළා වූ සියලු පින්කම්වල බලයනොත් අද මේ සමරන උපන්දිනය සුභම සුභ නිරෝගී සම්පන්න භාග්‍ය සම්පන්න උපන්දිනක් වේවා. මේ සම්බුද්ධ ශාසනය තුල වැඩ වඩාත්ම දාන ආදී පින් දාන සිදු කරන්නට නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය සැනසේවා. මේ උතුම් පින්කම්වල බලයෙන් ඔබ අපේ හැම දිනාටම උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනා ඇතුව ස්වාමීන් වහන්සේලා දැන් සෙත් පිළිස සජ්ජහන කරමින් ආශිර්වාද කරනවා. බද්දරාණෝනා මහත්මියතුළු, රුතුංග මහත්මා ප්‍රධාන, මේ දරුවන් හැම දිනාටමත්, මේ කුඩා දූ පුතුන් හැම දිනාටමත් නිරොග් නිරෝගී සම්පතේ චිර ජීවනයේ සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් පිරිත් දේශනා කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට හුඟක් දෙන්න.